පරිසර දූෂණය සිද්ධ වෙනවා නේද? දූෂණය පාලනය කිරීම සඳහා අපි උපරිම විදිහට කැපලක් වැඩ කරනවා. ඒ වගේම අපි ඉදිරි සති දෙක තුන තුළදී අපි බලාපොරොත්තු වෙනවා ඔය කැලණිගඟ දෙපස තියෙන කර්මාන්ත ශාලාවලින් එවැනි පද්‍රව්‍ය අපජලය හොක්සියම් දෙයක් අහිතකර දෙයක් කැලණිගඟට එකතු වෙනවා නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එවැනි දෙයක් සිදු වුණොත් අපි නීත්‍යානුකූලව ඒ ආයතන විරුද්ධව කටයුතු කරන්න අපි උත්සාහ කරනවා.